අග්‍රාමාත්‍ය එතුමත් කියා සිටියා සාකච්ඡා කරමින් ගණ දෙනු කළා එතුමාගෙන් ඉල්ලාස්වීම ගන්න කියලා. ඒ කියන්නේ එතුමාව පිළිගත් අග්‍රමිනිස්ත්‍රකාරවරය හැටියට. මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අග්‍රමිනිස්ත්‍රකාරවරයෙක් අයින් කරන්නට හෝ ශ්‍රේෂ්ඨාධිකාරණ මිනිස්ත්‍රකාරවරයෙක් අයින් කරන්නට පුළුවන් එකම වගන්තිය අනුව කටයුතු කිරීමයි. ඒ වගන්තිය අනුව කටයුතු කරන්නට බැරිවීම තමයි අද මතුවී තිබෙන ප්‍රධාන ප්‍රශ්නය. පාර්ලිමේන්තුවට ගරු කිරීමට පයින් ගහලා අග්‍රමිනිස්ත්‍රකාරවරයෙක් බලෙන් එළියට දමලා වෙන කෙනෙක්ව ඒ පුටුවේ දවසකට ඉඳලා ඇති කළ විලම්බීත නාඩගමේ ලංකාවේ සෝචනීයම අවස්ථාවක් කියන ටික මම කියන්න කැමතියි.